ධර්මානුශාසනාව. අද දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමස්කාරය කියමු. වදාරණ ලද මහා ප්‍රතිපත්තාන සූත්‍රාර්ථ දේශනාවේ සිට ආයතන හිදාත්මාව සම්බන්ධ දේශනා පාඩයක් මේ ප්‍රකාශ වුනේ. අද දින ධර්ම දේශනාවට නියමිතව තියෙන්නේ ගත සංයෝජනය ගැන හැඳින්වීමක්. ඒක මේ සූත්‍ර පාඩේ මාතෘකාව කරගෙන ගත සංයෝජනයේ සම්බන්ධ හේලාය සමයෙන් හැඳින්වීමටයි සූදානම් වන්නේ. ඉදිරිපත් කළ සූත්‍ර පාඩේ තේරුම මානේ වික්ෂුභිකිනේ උපාසක උපාසිකා යම් යෝගාවචරේ ධම්මාන් ප්‍රශ්නා මෙදෙනවා ආධ්‍යාත්මික බාහ්‍ය ආයතන හය පිළිබඳව මානේ කෙතේදේ එන යෝගාවචරය භාවනාන යෝගියා ආධ්‍යාත්මික බාහ්‍ය ආචරණයන් පිළිබඳ ධම්මාන් ප්‍රශ්නා මෙදෙන්නේ කෙසේද කියලා ප්‍රශ්න කරලා විතර කරනවා මානේ මෙන යෝගාවචරය සක්වත් නුවණින් දැක් ගන්නවා රූපයක් නුවණින් දැක් ගන්නවා මේ දෙක නිසා උපදනා වූ යම් සංයෝජනයක් ඇතුළු මේක නුවණින් දැක ගන්නවා ඒ සංයෝජනයක දලාවක උපදිනවා යම් විදියකින් ඒකක් ආවෝද කර ගන්නවා මේ සංයෝජනේ නැති වෙන්නේ යම් තේද ඒකක් ආවෝද කර ගන්නවා යම් දෙයකින් මේ සංයෝගේ නැත නූපදන ආකාරයෙන් ප්‍රාණීය විද දෙකක් වලින් ආબોධ කර ගන්නවා කියන එකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. දැන් අපි තලකා බලමු ආධ්‍යාත්මික බාහ්‍ය ආයතන 6 දෙකින් 12ක් කියලා. ආධ්‍යාත්මික ආයතන 6යි බාහ්‍ය ආයතන 6යි. ආධ්‍යාත්මික ආයතන කියන්නේ චක්කු, දෝත, ඝාන, ජීවා, කාය, මන. මේ ආයතනයි. ඒ කියන්නේ චක්ඛායතන, සෝතායතන, ඝානායතන, ජීවායතන, කායායතන, මනආයතන. චක්ඛායතන කියන්නේ චක්ඛු ප්‍රසාර රූපය. සෝතායතනේ සෝත ප්‍රසාර රූපය. ඝානායතනේ ඝාන ප්‍රසාර රූපය. ජීවායතනේ ජීවා ප්‍රසාර රූපය. කායායතනේ කාය ප්‍රසාර රූපය. මනායතනයේ එක් අතු නමය. එතකොට මේ ආයතන විස්තර පිළිබඳව අපි නැවත නැවත කතා බලනවා කියනවා. මේවාට ආයතන කියන්නේ සතර දික් කරන ආර්ථයේ. සතරේ දික් කරන ආර්ථයෙන් මේවාට ආයතන කියනවා. බාහිර ආයතන කියන්නේ රූප ආයතනේ, ශබ්ද ආයතනේ, ගන්ධ ආයතනේ, රස ආයතනේ, පොට්ටම් ආයතනේ, ධම්ම ආයතනේ කියන මේ අයයි. රූප ආයතන කියන්නේ වර්ණ රූපයයි. ශබ්ද ආයතන කියන්නේ ශබ්ද රූපයයි. ගන්ධ ආයතන කියන්නේ ගන්ධ රූපයයි. රස ආයතන කියන්නේ රස රූපයයි. පොට්ටම් ආයතන කියන්නේ පඨවි, තේජෝ, වායු රූප තුනයි. ධම්ම ආයතන කියන එකට කොටස් 6ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රසාද රූප 5යි, සුඛම රූප 10යි, චිත් අකුණාමයයි, කායික දෙපණයයි, නිර්වාණයයි, ප්‍රඥප්තියයි කියන්නේ මේ සියල්ලම ඇතුළේන්නේ ධර්මායතනයටයි. දැන් මේවා ආධ්‍යාත්මික ආයතන කියලා කියන්නේ ආත්ම සංඛාන වශයෙන් ගන්න ලබන්නේ මේ ආධ්‍යාත්මික ආයතනයටයි. මමමාගේ කියලා තදින් ගම් යදෙන්නේ මේ ආධ්‍යාත්මික ආයතන 6යි. චක්කුසෝතාමි 6යි. බාහාරයෙන් කියන්නේ ඒක අරමුණු. මේ විස්පස් වර්ණයත් සම්මුඛ වෙන අරමුණු. ආපාරගත වෙන අරමුණු. ඒවයි බාහිර ආයතන කියන්නේ. මේ දොළොස් දෙනා එකතු වෙලා මොකද කරන්නේ? සංයෝජන 10ක් හදනවා. අන්න ඒකයි මේ දේශනේ ඇතුළේ තියෙන අර්ථය. මේ දොළොස් දෙනා එකතු වෙලා දසවිද සංයෝජනයක් එකක් ගන්න උපත් කරනවා, පහල කරනවා, පවත් කරනවා. ජාති බලමු කොහොමද මේ චක්කු රූප දෙක නිසා සංයෝජන ඇති වෙන්නේ කියලා. ඉතලක් තෝරගන්න සංයෝජන කියන්නේ මොනවද කියන එක? සංයෝජන කියන්නේ හර්තාවේදී මේ ස්කන්ධ පරම්පරාව යොදවන්නෝ කියන එකයි සංයෝජනිය කියලා කියන්නේ. ස්කන්ධ පරම්පරාව ජාත්‍යාගී දුක්ඛ ආත්මයන්ට පාත්‍ර කරමින් සම්මුවමින් මේ සංතාවේ යොදවන ධර්මතා 10ක් තියෙනවා ඒවට තමයි සංයෝජන කියන්නේ. ඒවා තියෙනවා 10ක්. හැබැයි 10 කියුවාම මෙහෙමයි. සූත්‍ර පිටකේ තියෙනවා 10ක්. අභිධර්ම පිටකේ තවත් 10ක් තියෙනවා. සුළු වෙනසක් තියෙන්නේ සූත්‍ර පිටකේ තියෙන 10 කවුරුත් හොඳට අහලා තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඊලපස පරාමාස සංයෝජන තුනයි කාමරාග සංයෝජන කටික සංයෝජන දෙකයි ආයි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්ඡා පහයි 10යි ඔයෙකනේ සූත්‍රාර්ථකිතේ සංයෝජන 10යි සඳහන් වෙනවා සක්කාය දිට්ඨියක සංයෝජනයක් එකෙනම දිට්ඨි සංයෝජනයි විචිකිච්ඡා සංයෝජනයි ඊළඟට පරාමාස සංයෝජනයි කාමරාග සංයෝජනයි ව්‍යාපාද සංකටික සංයෝජනයි රූපරාග සංයෝජනයි අරූපරාග සංයෝජනයි වාගේම උද්දච්ච සංයෝජනයේ මාන සංයෝජනයි අවිද්‍යා සංයෝජනයි කියලා සංයෝජන 10ක් සූත්‍රයක දෙකක සඳහන් වෙනවා ඒවා ධර්මතාවයෙන් ගත්තහම කාමරාග සංයෝජනයේ ඉතර කියන්නේ දික්ති සංයෝජනයනේ දිට්ඨි සංයෝජනය සීලබ්බත පරමාර්ථ සංයෝජනය එකම විචාරිත චෛතසිකයයි. විචිකිච්ඡා සංයෝජනේ විචිකිච්ඡා චෛතසිකයයි. කාමරාග සංයෝජනේ ලෝභ චෛතසිකයයි. පටිඝ සංයෝජනේ දෝෂ චෛතසිකයයි. රූපරාග අරූපරාග දෙකම ලෝභ චෛතසිකයයි. ඊවාගෙන මාන සංයෝජනේ මාන චෛතසිකයයි. උද්දච්ච සංයෝජනේ උද්දච්ච චෛතසිකයයි අවිද්‍යා සංයෝජනේ මෝහ චෛතසිකයයි එහෙම තමයි මේ දස සංයෝජනේ චෛතසික ධර්ම වාක්‍යයෙන් දෙන්නේ ඊළඟට අභිධර්ම ක්‍රමයේදී තියෙනවා මේ සුළු වෙනකට 10ක් මොනවාද ඒක ආරම්භයේදී කාමදාස සංයෝජනේ පටිඝ සංයෝජනේ මාන සංයෝජනේ දික්ඛි සංයෝජනේ විචිකිච්ඡා සංයෝජනේ ඊළඟට පරාමාස සංයෝජනේ ඊසා සංයෝජනේ මත්තරේ සංයෝජනේ සහ අවිද්‍යා සංයෝජනේ 10යි. අර 10ට වඩා සුළු වෙනසක් මේක කියනවා. හැබැයි මේ දෙක එකතු කරලා තමයි භාවනා ප්‍රතිගන්නේ. දැන් අරමුණු කරන්නේ. මේ දෙකේ සුළු වෙනසක් වෙනවා. දැන් මේ අභිධර්ම ක්‍රමී කියන සංයෝජන 10යි ඊසා මත්තරේ දෙක සූත්‍රාර්ථ කරන්නේ නැහැ. ඉස්සමකේ දෙක නැහැ. සෝත්‍රාන්ත දස සංයෝජනයේ කියන සෝත්‍රාග අරෝපදාන් කියන දෙක වාගේ උද්දච්ච කියන එක මේක නැහැ. අපි ධර්ම දෙකේ කියන සංයෝජන 10ට සෝත්‍රාග අරෝපදාන උද්දච්ච කියන තුනේ එකතු වෙලා නැහැ. ඒක නිසාද මේවා එකට සම්බන්ධ නිසා. උද්දච්ච සංයෝජනේ දැන් අභිධර්ම දෙකේ තියෙන ක්‍රමයි නිවැරදි හැටියට ගන්න කියන්නේ විපස්සනාවට. විපස්සනාට ගන්න කියන්නේ අභිධර්ම දෙකේ තියෙන හැදෙලයි. එතකොට දැන් අපි සරක බලමු උද්දච්ච සංයෝජනේ කියන එක සෑම සංයෝජනයක් පාසා එනවානේ. හැම සංයෝජනයකට උද්දච්ච ඉස්සර වෙනවා. ඒ කියන්නේ අප අපසාර දෙකකටම සාධාරණ ධර්මතා හතරයි කියන මොනවද? මෝහ, අනිදේක අනුත්තර උද්දච්චය. ඒතර උද්දච්ච කියන්නේ මේ සංයෝජන සියල්ලකම සහයෝග දෙනවා. ඒකයි කමුත්‍ය කියන දෙයක් නැහැ. එහෙමනම් අවිද්‍යා සංයෝජනයත් මේ ඔක්කොටම සංයුක්ත වෙනවා මිශ්‍ර වෙනවා. ඒක වෙනම සංයෝජනයක් වශයෙන් ගත්තේ මූල ධර්මයක් නිසා. අපතල මූල ධර්මයක් මේ අවිද්‍යාව මොහොයි. ඒක වෙනම කල්පතල සංයෝජනයක් නිසා වෙනම ගන්නවා. උද්දච්ච සංයෝජනය අර අපතේ මූලයක් නොවේ අනිත් පැත්තේ එක්පාතේ නිසා ඒක අභිධර්ම දේශනාවේදී අභිධර්ම සංයෝජන 10යි වෙනවා. අයි කියනවානේ අනිත් පැත්තේ සම්මිශ්‍රණය වෙලා කියන නිසා. ඒකත් අභිධර්ම දෙකේ හැටියට අභිධර්ම දේශනාවල සංයෝජන ගන්නවා. කාමරාග සංයෝජනය, පටිඝ සංයෝජනය, මාන සංයෝජනය, දික්ඛ සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය ඊළඟට පරාමාර්ථ සංයෝජනය, ඉස්සා සංයෝජනය, මත්තරේ සංයෝජනය, යාට අවිද්‍යා සංයෝජනය. එතකොට අර ඔක්කොම මේක ඇතුළත් වෙලා තියෙනවා. අර රූපදාන අරූපදාන කියන එක මෙතන ඇතුළත් වෙලා තියෙනවා. අර ලෝභ චෛතසික මොකද කාමරාග සංයෝජන දෙකේක මයිති වෙනවා. ඊළඟට අර උදිච්චේක උද්දච්ච සංයෝජනේ මේ 10 ඇතුළේම තියෙනවා. ඒක කාඩු වුණාම අනිත්‍යයක තීකේ මේ අභිධර්ම පිටකයේ දක්වන සංයෝජන වලට අතුලත් වෙලා තියෙනවා. දැන් අපි තරක බලමු ඇසයි රූපයයි නිසා කොහොමද මේ සංයෝජන අපේ ඉස්සර පහළ වෙන්නේ කියලා. ඇස කියන්නේ කොහොමද? යකීමේ හැබැත්ත නිදහස් කොටයේදී කර්මයේ ඇත්තල කර්මය නිසා හටගත්ත මහා භූතයන්ගේ ප්‍රසාර රූපයක් තමයි ඇස කියලා කියන්නේ. ඒ ඇසේ තියෙනවා ඉතාම සියුම් කොටයක් කර්ම ක්‍රියා නැත්තේ. ඒක පාතල හතක් ඇතුළු කරගෙන මේක තියෙන්නේ. ඒක ඉදිරියෙන් තියෙන වක්කෝන් ගැරමු වල ලාංඡනය නැල්ලා. කැඩපතේ ඉතිකින් දැන වෙනවා කියන්නේ මේ ඇතේ කියන ඔපේ වල අර ඉතිහි කියන දේවල් නැවෙනවා. ඒක තමයි ආපාත ගතේ ප්‍රත්‍යයන්නේ. ඌපාරමුණ ඇතට හමු විමර්ශනේ මේකයි. ඒකෝත් මේ චක්කු ප්‍රචාරයේ කමී නෙමෙයි. එතන කියනවා චක්කු ප්‍රචාර රූපයේද සහායක ලෙස රූප පනස්තුනක්. රූප පනස්තුනක් එකතු වෙලා තමයි මේ චක්කු ප්‍රචාරයේ රැකගැනීමේ පවත්වගෙන තියෙන්නේ. පොරාද කාය දසක, භාව දසක, ඊළඟට චක්කු දසක කියන මේ ඉතිරි කාමය චිත්ත සමුච්ඡාය සුද්ධාස්තක රූපාට, උසු සමුච්ඡායක සුද්ධාස්තක රූපාට, ආර සමුච්ඡායක සුද්ධාස්තක රූපාට ඔක්කොම 54ක් තියෙනවා. ඒ චක්කු ප්‍රසාදයේ හැර 53ක් ඒ චක්කු ප්‍රසාදයෙන් සහාය තියෙනවා. ඒ ඔක්කොම අපි ගන්නෝනේ චක්කු කියලා. එතකොට මේ චක්කෝ නිසා රූප හමු වෙනකොට සිත් පහළ වෙනවා. චක්කුන්ත ප්‍රතිච්ඡ රූපේ උත්පාදිත චක්කු විඥාන. අන්න අතත් රූපය දෙක නිසා චක්කු විඥාන පහළ වෙනවා. කියන්නේ රූප දැකීමේ සිත් පහළ වෙනවා. ඒක පහළ වෙන්නේ චක්ෂුද්්වාරික චිත්ත වීතියේ පමණයි. දැන් අපි කල්ප බලමු මේ චිත්තයත් අපි කතා කරලා තියෙනවා චිත්ත වීතිය ගැන. දැන් මේ බුද්ධ පූජාව කරනකොට අපි බුද්ධ ප්‍රතිමා වාස්තු දකිනවා. ඒ දකිනකොට අපේ චක්ෂුද්්වාරික චිත්ත වීතිය පහළ වෙනවා. ඒතකොට බුද්ධ ප්‍රතිමා වාස්තු දකින වෙලාවේදී පළමුව භවංගේ භවංගවතින් තිබුණ චිත්තය භාවංග චලන භාවුක්ක් ඡේද කියලා තිය දෙකකින් පස්සේ පංචද්වාර වාදිනේ කියලා සිතක් පහළ වෙනවා. ඒක ක්‍රියාසිතක්. ඒකෙන් කරන්නේ કોઈ දරකෝඩක මේ අරමුණ ලැබුණේ කියලා හොයාගැනීමයි. එතකොට පංචද්වාර වාදිනේට වැටෙනවා මේක චතුද්වාරයටයි කියන අරමුණ. එතන චතුද්වාරයට ඉරක් කරිනවා. එතකොට චතු විඥාණයට පහළ වෙනවා. එක නිසා චක්කු විඥාණයෙන් පාලන කොටම ඒ රූපේ මරණු කරගෙන සම්පටිච්ඡේ නිකක් ඇති වෙනවා, සත්‍ය නිකක් ඇති වෙනවා, උත්පේ නිකක් ඇති වෙනවා. ඔය මොනින් ඇති වෙන්නේ? ඒකෝද අපි නිතර සද්ධාමින් අවදි කරගත්ත යෝනිසෝමනසිකාරයක් තියෙන නිසා බුද්ධ ප්‍රතිමාවකට එනකොට අපේ සිතේ චක්කු විඥාණයේ කියන ජවන් වශයෙන් පාලවන්නේ සෝමනස සාගත කුතල ජවන්. ජවන් සිත් පහක් හතක් පහල වෙනවා. ඊට පස්සේ සදානම්මන කියන විපාකයේ ජනකොත් පාරයෙන් පුළුවන්. හරි නේද? ඒකෝ ඉස්සාරම් බවන්නේ කරගෙනවා. මෙන්න මේ 14ක් එකතුලා තමයි චක්කු විඥාන දීතිය සකස් වෙන්නේ. මේ චක්කු විඥාන දීතියේදී අර ඇසට මේ වර්ණයේ කෙමිතිලතා තමයි පිට පහළුනේ. ඒක ප්‍රමෝ නැත්තම් පහළ වෙන්නේ නැහැ. දැන් ඇසට රූපයක් හැදෙනකොට දකින්න කර්ම හතරක් ඕන කරනවා. මොකක්ද? චක්කු ප්‍රචාරයේ නිරෝගීව තියෙන්න ඕනේ. වර්ණ රූපයේ පැහැදිලිව තියෙන්න ඕනේ. ආලෝකයේ තියෙන්න ඕනේ. මනිකාරයේ තියෙන්න ඕනේ. මොන වෙන අතර එකතු වෙලා තමයි එහෙන රූපයක් දැකෙන්නේ. අනිත් කරක් එකයි. ඒතකොට මේ අරුණ අතරේ තියෙන රූපයේ දැකෙනකොට චක්කු විඥාණයට පහළ වෙනවා. ඒ චක්කු විඥාණයේදී ලෝභයක් දෝෂයක් මොහොතක් නැහැ. ඒක විපාක පිටක්. අර ඒක විපාක පිටක්. අර මුලින් අපි ගත්තේ පංචාද්වාර වාදී සිිතේ ඒ ලෝභ දෝෂ මොහොතේ ඒක ප්‍රියාසිකයි. සදා මේ වගේම සම්පටිච්චින සම්පේන වත්තකල සිත් තුනීම ලෝභ දෝෂ මොහොතේ ඇති වෙන්නේ නැහැ. සත්‍ය ප්‍රඥාදී උකුත් නැහැ. ඒ වගේ දෙක තියෙන්නේ. ඒ වගේම කී කිසි කියලා. එක එක සිිතින් එක එක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඊළඟට දැන් අපි සෝ සද්ධාමයේ බුද්ධ ප්‍රතිමාව දැක්ක නිසා අපට කුසල ජවන් සිත් පහළ වුණා. ඒ කුසල ජවන් සිත් වලදී ඇති වෙන්නේ ලෝභ දෝෂ මොහොනේ. එතෙන්දී අර බෝධිපාක ධර්ම තමයි පහළ වෙන්නේ. බුදු ගුණ අරමුණේ කුසල සිත් වශයෙන් බෝධිපාක ධර්ම ඉතේ නැදෙනවා. එක එක ජවන් සිත් එක ඒ ජවස්කිත සෝමනස්ස සාගත නම් යාන සම්ප්‍රයුක්ත නම් එක එක ජවස්කිතක ඡයත්‍රිකා ධර්ම චිත්තන චිත්තන ගැනීම පහළ වෙනවා. ජවස්කිත හතේම. ඒකෝ තමයි යෝනිසෝ මානසිකාරී ඉස්සරා එතන උසර ජවස්කිත පහළ වුණා භාවන්නේ කියලාද ඊට පස්සේ නවතින්නේ. මේ ඇතෙන් ගත්ත බුද්ධ ප්‍රතිමා නැති ආරමුණ වර්තමානයේ ඊළඟටේ රූපය රූප කලාප වශයෙන් විදිවිදිය ඉතින් මේකයි බලනවා. ඉතින් බලනකොට මනෝද්වාරික උසර චිත්තයේයි පහළ වෙනවා. ඒකත් තමයි නෑ. තාමත්ම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ හැදීමාවේ නෑ. ඊළඟට රූපම් පඨන චිත්තේ තීතං ද්විතීය චේතක නාමං කතිය චිත්තේ අත්තං චතුර්ථ චේතක කියලා චිත්තේ හතරක් පහක් යනවා. මේක යථාර්ථ සත්‍යම හද කරගන්නේ. ඉස්සෙල්ලාම වර්ණ රූපයේ දැක්ක සත්තුන් ద్వාරක චිත්ත වේදේ කියයි. ඊළඟට මනෝ ద్వාරක චිත්ත වේද තමයි පහළ වෙන්නේ අතිසාරණ වශයෙන්. ඒකෙන් ඇති වෙන්නේ අතිකරණ කරගත්ත කියන්නේ හැන්දක් දෙන්නේ නැත දැකීමක්. තුන්වෙනි ජවක් වේලියක් පහළ වෙනවා. ඒකට කියනවා නාම පරිග්‍රහ චිත්ත කියලා. කියන්නේ නම දැන ගන්න. මේ තමයි බුද්ධ ප්‍රතිභාවයේ. නාම. ඊළඟට ආර්ථේ ආර්ථේ කියන්නේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගල්පටු වස්තුවක් පූජනීය වස්තුවක් කියලා ඒ සම්බන්ධව ආර්ථේ ආවෝදේක සැතරේ ජවසිතේ. මෙන්න මේ විදිහට තමයි යම්කේ වාක්‍යයක් දැක්කම අපේ සිතේ කුසලසිත වේවි පහළ වෙන්නේ. හොඳයි අපි යම් සිදියේදී අපට ඊටවඩ ප්‍රේමනා පරමුණක් දැකෙන්න ලැබුණා. ප්‍රේමනා පරමුණක් දැකෙන්න ලැබෙනකොට මොකද වෙන්නේ? සුභාරමුණක් සැතරේ පිහිටෙනවා. ඒක හිතේනේ ආරයි වස්තපන සිටින් අයෝනිසෝ මානසිකාරයේ පැත්තට හැරීම නිසායි. නෝනි කල්පනාවට පුරුදු වෙලා තිබෙන්නේ නැහැ. නෝනි කරව කල්පනා කළා පුරුදු වෙන නිසා ලක්ෂණ දෙක අනුන් කරන චිතේක පාරණ ලෝභ මූල සිත් පාරේ වාසයයි. ඒකේ තරවා මේ තමයි. පළමුවෙන් ඇහෙන් දැක්ක නිසා චක්කුද්්වාරක චිත්ත වේදියේ ඒ අරමුණ දැකගත්තා. ඊළඟට ඒක නම දැනගත්තා. ඊළඟට ඒකේ ආර්ථේ දැනගත් තොඳේ තේරේ චිත්තේ රාශියක් ගිහින් තමයි ඒ ගැන අරිගමක් ඇති වෙන්නේ. ඒතකොට දැන් සුභාරමුණේදී පරමයෙන් ඇති වෙනවා ලෝභසාගත සිත්. ලෝභසාගත සිත් කියන ලෝභසාගත සිත් කියන්නේ කාම රාග සංයෝජනයයි. සමහර විට ඒක නැති වෙනකොට ඉති අපලාපේ වෙනවා. ඒකට කියනවා පටිඝ සංයෝජන. ඒවා මේක මට තමයි මෙහෙමවා තේරෙන්නේ. දෙනත් සම්බවක් පෙන්නේ අන්න මාන්න සංයෝජන. ඊවාගෙන මම තමයි මේ දකින්නේ අන්න දික්ති සංයෝජන. ඊවාගෙන මේ දැකීමේ ඒක සතුටු වීමේ ආසකීමේ පාපයක් වෙන්නේ නැහැනේ අන්න දික්ති සංයෝජන. එකක් දික්ති සංයෝජන. හා මේක තව ලබා ගන්න නම් මම අතවල් අතවල්ෙදී දේවල් කරන්න ඕනේ. ඒක වැරදි පාරවල් කිදේවා. දේව පූජාවක් කරද්දී එතනත් සායබදතුමා ගන්න එතුමගේ ආශිර්වාද ගන්න ඔයාලගේ දේවල් නිතරම අන්න සීලවත් පරාමාර්ථ ඊළඟ කිතුන අනේ මේක වෙන කෙනෙකුට කියනවා නම් උපර දෙය මිනිස්යාට කියලා ඉර්ෂ්‍යා කරනවා අනේ ඉස්සා සංයෝජනය සමාද ලැබුණා නම් ආ මේක කාටවත් මටම ඕනේ අන්න මැච්චේ සංයෝජනය ඔය හතරලා දිනන මුලාව අවිචා සංයෝජන. දැන් බලන්න එකම රූපාරමුණ නිසා කාමරාගයත් ඇතුළා ව්‍යාපාරියත් ඇතුළා ධාමයේ මාන්නයක්, ඉච්ඡියක්, ඊළඟට පරාමාසයක්, ඉස්සාවක්, මච්චරයක් වගේම අවිචාරක. කොහොම තේරේ කාරණේ? ඇතනේ සත්‍යෝප වේනවා. මේකේ රූපාරමුණ ගැන්නේ ඇතනේ සත්‍යෝප වේනවා. මගේ ඇත් කියලා අපිට හඳුන් කරනවා. මගේ ඇත් කියලා ඇලුම් කිරීම නිසා කාමදාන සංයෝජන. ඇත් කියන්නේ කාමවත්තුවක්. ඒ වගේම ඇහැට රොඩක් ගන්නවා. නැත්නම් ඇහිලේ රංගිතේ දුර්ලභමක් ගැලක් හැදුණා. ඉතින් මෙතේ අමදාපයක් පණ ගන්නවා. අන්න පටිගත සංයෝජන. ඒ වගේම මගේ ඇහැ තමයි මම කොමට වඩා මුදින් තේරෙන්නේ. අනිත්‍යත්ව වාදයේ අනිත්‍යත්වයට වඩා මගේ ඇහැ පැහැ කිරිබුදුයි. අන්න මාගේ ඇතු වුණා. මට ඕනේ කරුණක කියන්න පුළුවන් ඕනේ තියුන් දෙයක් බලන්න පුළුවන් ඒක මාන්නේ අනිත්‍යයක් ගන්න බෑ කියලා තමන්ට පුළුවන් කියලා ඉතින් ඊළඟ දික්තිය. ඒතොර ඒ චක්කුව නැත්නම් චක්කු ප්‍රසාදය නිසා ආත්ම සංඥාවක් ඇතිවෙන මම තමයි මේ යකන්නේ. අනේ දික්තිය. එවාගෙම මේ ඇහැට ආරක්ෂාව සඳහා මම අතවල්ලා මේකේ යාගෝම යන්ත්‍ර මාත්‍ර ඒවා කරගන්න ඕනේ, දේ පූජා කරන්න ඕනේ මේ දේ කියනවා. ඒක වැරදි මතක්. ඒක නිසා කියලා ප්‍රති පරාමාස. ඊළඟට වෙනිකුණෝගේ වෙනිකුණෝගේ ඇහැ බොහොම දිච්චේන අපිට තේරෙන කෙනෙක් කියනවා. ඒක ඉක්ෂා කරනවා. අපි ඉක්ෂා සංජයුතු. සමන් ගැන ගැන කවදාකවත් කියන්නේ ඇස්වා වගේ කියනවා. ඒ වගේ අවස්ථාවක මච්චරිය සංජයුතු. මතෝදල පේනවා කියලා කියන්නේ කවුරු හරි ඔක්කොද පේනවද? අනිවාර්යයෙන් පේනවා. එන්නේ මච්චරිය. ඊළඟට මේ ඇහැ පිළිබඳව අනිත් කෙනෙක් මේ දන්නේ නැහැ. දුක දන්නේ නැහැ. අනත් දන්නේ නැහැ. අසුබ දන්නේ නැහැ. ඒක නිසා ඇතිවෙන්නේ අවිද්‍යාව. දැන් මේ එකම ඇහැ නිසා රස සංයෝජනේ පහළ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය යන්ත සබුබයන් ප්‍රතිච්ඡ උප්පාදිත සංයෝජනං පංචපදානාති. මේ ඇසයි රූපය දෙක නිසා සංයෝජන අත ගන්නවා. ඒක දැන ගන්නවා. යථාක අනුප්පන්නත් සංයෝජන උප්පාදෝ හෝති. සමාමිතේ නැති සංයෝජන ඇති වෙන අවස්ථාව තියෙනවා. කොහොමද මේ නැති සංයෝජන ඇති වෙන්නේ? නැති වෙනවා කියන්නේ මේ වෙලාවට නෑ පමණයි. සංසාරයේ සංයෝජන තියෙනවා. ඒවා සමුදාචාරවත්. ඒ කියන්නේ ඒකේ හැදෙන්නේ නැති ප්‍රමාණය නැති වෙන්නේ. නමුත් ඇති වෙන බව තමන් දැනගන්න කොහොමද මේ සංයෝජන හටගන්නේ? අසත් ධර්ම සවරයේ, අසත් පුරුෂ සංයෝජනයේ, අසත් ධර්ම සවරයේ ඒවාගෙම අධර්ම ප්‍රතිපත්තියේ අයෝගිතෝ මනසිකාරය. මෙන්න මේ හතර නිසා තමයි අපේ චිත්තවල සංයෝජන පහළ වෙන්නේ. අසත් පුරුෂ සංයෝජනයේ කියන්නේ සුගතියේ නිවර්ත මඟ පන්වන්නේ නැහැ. පස්වව දාසක අවස්ථාව වලට මේ එවගේ නාන මෙසේ දුක ඇතිවීම වලට යොමු කරන පුද්ගලයෝ ඉන්නවා. මේ පුද්ගලයන් නිසා අසත් පුරුෂ කියලා. කියලා අනුමත කරන්නේ අනිත්‍යයටත් මේ කියලා අනුමත කරන්න දෙන්නේ නැහැ. යම් කෙනෙකුගේ මේ ශ්‍රද්ධාව නැහැ, සීලය නැහැ, කෘතේ නැහැ, ත්‍යාගය නැහැ, ප්‍රඥාව නැහැ. ඒ අතන කියනවා අසත් පුරුෂ භාවය. එහෙනම් මේ ආස්තේ තේර කොටක් මේ සංයෝජන තමයි ඇති වෙන්නේ. අනිත් අසත් ධර්මපත්‍ර වලින් ආවි ලැබෙන්නේ නියම සැබෑ ධර්මයක් නෙවෙයි. සැබෑ ධර්මයක් නොවන නිසා ඒ වගේම තමයි ඉතේ වැරදි හැදී නැතිමේ මොමග යනවා. මොමග යාම නිසා මේ සංයෝජන පහළ වෙනවා. අනිත් අයෝනිසෝ මානසිකාරේ ඒ කියන්නේ නුවණින් තොරවයි කල්පනා කරන්නේ. කොයි එක බලන්නේ නුවණින් තොරව. ගෝණීතර බැරි නිසා සංයෝජන පහළ වෙනවා. අනිත් තමයි දුෂ්ප්‍රතිපත්‍ය කියන. වැරදි ප්‍රතිපත්‍ය, මිත්‍යා ප්‍රතිපත්‍ය අනුගමනය කරනකොට සංයෝජන පහළ වෙනවා. ඒකෝද මේවා ප්‍රහාණය වෙන්නේ කොහොමද කියන එකයි ඊළඟට සලකා බලන්න තියෙන්නේ. එයා ප්‍රහාණය වෙන්නේ නම් සත්‍රුෂ සංසේව නිසා, සත්‍ධර්ම අන්තරවණය නිසා, යෝනිතෝ මනසකාරී ගෝණී කල්පනා කිරීම නිසා සහ යහපත් සම්‍යක් ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා සංයෝජනේ කදංග වශයෙන් නිෂ්පම්බන වශයෙන් යටේනවා. ඊළඟ මාර්ග ප්‍රතිලාභයේ කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලැබෙනකොට සමුච්ඡේද වශයෙන් සංයෝජන නැති වෙනවා. දැන් අපි සරස බලමු සෝවාන් මාර්ග අවස්ථාවේදී සංයෝජන පහක්ම සම්පූර්ණයෙන් නැති වෙනවා. මොනවාද? මෙතන සඳහන් වුණානේ දිට්ඨි සංයෝජන, ඊළඟට පරාමාස සංයෝජන, ඉෂ්ඨා සංයෝජන, මච්චරිය සංයෝජන සහ අර විචිකිච්ඡා සංයෝජන. මේ තුන සංයෝජන පහ සෝවාන් මාර්ගයේ සම්පූර්ණ නැති වෙනවා. දිට්ඨි, විචිකිච්ඡා, ඊළඟට පරාමාස, ඉෂ්ඨා මච්චරිය කියන පහ. මේ පහ සෝවාන් වෙනකොටම සාමය වෙනවා. ආයි කවදා තේ පහරේ නැති මත්තමත සමුච්ඡේද වෙනවා අවතේනවා. අපදාගාමි මාර්ගයෙන් සංයෝජන දෙකක් නිය වෙනවා. කාමරාග සංයෝජනේ කටික සංයෝජනේ දෙක තුනිය වෙනවා. අනාගාමි මාර්ගයෙන් මේ දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. දැන් සංයෝජන හතක් ඉවරයිනේ. ඊළඟට ආර්යසත් මාර්ගයේ ඉතිරි සංයෝජන තුන විනාශ වෙනවා. මොනවාද? බවරාග සංයෝජනය, ඊළඟට මාන සංයෝජනය, අවිද්‍යා සංයෝජනය. මෙන්න මේ කුණ අරණක් මාර්ගඥානය තමයි විදස්සේ. එතකොට ඒවා නැත් උපදින් නැති හැටියෙම ප්‍රාණය වෙන බවයි සුරඥානක ප්‍රාඥා කියන්නේ. ඒකක් මොලින් ආවොත් උන ගන්නවා. කෙනෙකු ආලා කියනවානේ එකම කුජිනේකට මේ එක වරක් මේ එක වරක් කියන එක කාරණා නිසා සංයෝජන 10 උපදින් නැති. කෙනෙකු ආලා කියනවානේ කුසල රැකීම මහා යාමයක් පටන් ගත්ත යම් කාරණයකට ඒක මොකද? කුසල රැකීම එක දාට වීනතිජෙන් එනකොට අසාව පිටේනකොට ඉතින් කෙනෙක් කෙනෙකුට පාර දෙකක් යාත්ව විශ්මිතේලා බලන් ඉන්නවානේ. ඉතින් මෙතර නිවෙතක සඳළු කලේ ඉඳලා බොහෝ ලක්ෂණ රූමක් කාන්තාවක් අජෝධියා බලන් ඉන්නේ. යන්නේ ගෙදර නේලා මේ රජතුමා. මේ රූමක් කාන්තාව දුක් ගමම රජුගන්විතේ කාමරාග සංයෝජනේ දැඳුනා. ගෙදර ඇවිල්ලා අරතිවට කිව්වා අතවක් ගෙදර අතවක් නැත්තා අවිවාහකද අවිවාහද කියලා බලන්න කියලා. මේ බැලුවම විවාහක කෙරේ. පතේ කුජේලා ගෙන්නුවා. ගෙන්නලා මොකද කරේ? ඒ කුජේලාට මරණීය දඬුවම් නියම කරන්න කාර්යයක් යොමු කළා. ඌව පතේ අරුමාම් යටි ගාගෙන කඩු කුණු මාර කඩ ගන්න ඕන මේ. එනික එක දවසින් අරුමාම් යටි කඩු කුණු මාර විදියට කිව්වා. මේ ධර්ම මොගණාව අනුහානේ තරමී දඬුවම් ඒ මනුෂ්‍යයන් මහත් බයකපත් වෙලා ගෙදර ඉක්මනින්ම කෑම ටිකක් ලෑස්ති කරගෙන මේකට ඉදිරිය අවසන් වෙන ඉලක්කෙට බත් මුලක් හදාගෙන දුවගෙන දුවගෙන ගියා. මේක තියෙන ගම්ගානම් ගමේ කියලා දැරගෙන ආත්මම් නැති කඩුකෝල් බවයි. කඩුකෝල් වල ගොඩෙම නැහැ ලාංග බවෙන් දේතෝය. ඉතින් මේකමා ගිහලා දැන් යොදුනක්ම දීවුවා. අපි දාගෙන දුවලාකින් දැන් බසක් ඉදේම කැමිලා අන්තිමේදී ගංගලකට ගිහිල්ලා පරිෙන්නේ කෑමට කාර්යභාර කරලා වත්තර දීලා ඉතිරි කෑම ටික ළඟට දැම්මා මාළු වන්න කන්න. ඉතින් මාළු වන්නේ කෑම දීලා කිඳීමක් කළා. අනේ මේ මං ගන් දුන්න කීනේ මේ ගමේ ඉන්න මාළුවෝ එවාගෙම මේ ගමේ ඉන්න අහත දෙවියෝ අනුමෝදන් වෙත්වා කියලා කිඳීමක් කළා කෑගා. එතකොට මේ ගමේ ජලඥානය කරමින් ඉන්න දිව්‍යදාපි. ඒක දැනෙන්නේ නමුත් ඒ දිව්‍යදාගමනේ ඇවිල්ලා ආවකොට. මිනිසෙක් වශයෙන් දෙන්නේ කියලා. එසුව තමයි තාක්ෂණයේ කින්දෙන්නේ. කොහොමද කියුවෝ? දෙවියන්ට නාම යන්නේ මේ සූපාවන්සේ වත්ත යනකොට මම දෙන්නුනා කියුවෝ. ආයෙත් මම ඔබට ලොකු පරිත්‍යාග කරන්න මොකද ඔබට වාසිය. ඔබ මත අරුමාවේදී රාගයෙන් අඩුකෝ මනු යෝනේ කියලා. කැරකෙන දෙනක් වුණ නාග බවදෙන්න. ඉතින් මේ මනුස්සයා මේක අදාගෙන බෝධනම ආවා. ඒ වයින් දෙස්සනේ දෙන්නක් තෝනේ පැතිවෝ පාපයෙන් දෙස්ස. ඒක රාජ්‍ය මොකද කියන්නේ මේ නාතේ වාදනේ දොරට ගලාන්න කියලා තිබුණා. ඉතින් මේ මනුස්සයා ඒ වයින් දෙස්සනේ දෙන්න ඇවිල්ලා කොහෙන් දොර අරගෙන කියන්නේ දොරට පාළුව කවුරුත් නැහැ. ඒක මේ උපායක් උපක්‍රමයක් උමන්ත්‍රණයක් නේ. අන්තිමේ මේ මනුෂයා කෑ ගහලා කිව්වා මම අරබෝම් යටි දෙනවා කඩු කුම්බන් ගෙනාවෝ කියලා කෑ ගහලා කිව්වා. කවුරුත් නෑ දුන්නේ. අන්තිමේදී දොරේ මේක ඇලෙව්වා. අලවලා කඩු කුම්බන් ඒක අමරලා අර නැති අමරලා දැන් ගෙදර යන්න බයයි. ගෙදර ගියොත් මොනවා වෙයිද කියන්නේ එනිකා දුවගෙන ගියේ ජේතවනාරාමයට. ඔතෙක් කවදාකවත් ජේතවනාරාමයේ තේනවා කියලා කිව්වේ. එදා තමයි මතක් වුනේ මරණ බය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැන ධර්මාත්මය යට නිංගගෙන ඉඳලා ගත්තා. බය. මේ පුදුම දෙයක් ඔය අතර රැස්වීමක් නිින්දක් නැහැ. ඉදා රාත්‍රියේ රැස්වූ අර නිසේ කාමරාග සංයෝජනයෙන් දෙලි දෙලි කිව්වා. එතකොට මොකද උනේ? රැය නැදීම මහා බිහිසුණු නපුරු සත්‍යයක් ඇරුණා. දුර්තමේ සෝගේ. ඒකෙන් තවත් සංකල්ප ලබා ගන්න පාටිල සංයෝජනයක් ඇති වෙනවා. බය කියන්නේ පාටිල සංයෝජනය. දැන් මේ රාජ්‍යයන් ඒකෙන් නිින්ද කියලා. ඉතලා ලෝභ නිසා දැන් දේශ නිසා නිින්ද කියන්නේ මොනවා වේ කරන්නේ කියලා. අන්තිමේදී මේ පාණ්ඩ වේලකොට බුරෝහිත ධාර්මණය කැලේ වුණා. කැලේ ලක් වුණා බ්‍රාහ්මණේ මම මේ මහා නපුරු අධ්‍යයත් සෑම අධ්‍යයන මත සතරි බය මොකක්ද මේ කියේ ගුණාගුණ පරාපල පුරෝහිතයක් අවස්ථාවක පොළො ප්‍රයෝජන ගන්න කෙනෙක් මේ ඒ මිනිස්යා කිව්වා මාර්ගිවන් විශාල විපත්තියක් වෙනවානේ ඉත වහාම යාගයක් කරන්න ඕනේ සූපාවන් ඔක්කොගෙම එක එක එක සූපාවන්ගෙන් 100 100කට තොල යාගයක් කරන්න ඕනේ ඉතින් උදේ පාන්දර වෙනකොට කාර්යාංගනේ පුරාම ගෝතාව ඇතුළු 100යි 80යි 100යි තරක් එවාගෙන දෙනු 100යි ගොනු 100යි එළුවා 100යි බැටුවා 100 ඔක්කොම 100 100 කියලා අල්ලා බඩ මේ ගෝවිතයන් උපක් කරන්නේ ඉතින් මේක මාර්ගකා දේවයට ඇහුණ උදේ පාන්දර මේ සතුන්ගේ ගෝසාව අසෝ මොකද්ද මේ වාරද්දුවේ ගෝසාව ඉතින් මේ මාර්ගකාට කියවා මම මෙතන ඉන්නවා මගේ කියන සැප දුක්වත් දරන දකින්නේ නැහැ කියලා එයා කරත් කරගෙන කරනවා සත්‍යයේ සොයල බෑනකොට මේ යාමයක් හදන්න යනවා කරන්න යනවා පස්සේ මාර්ගකාව දොස් කියුවා දේවයන් වහන්සේ ආනවි දාසේක කෑම කන්න විතරද ගන්නෙ මේක ලෝකුණා බුදු කෙනෙකුන් වාසේ දැබලමින් ඇදී සිටි ඇයි මේ පුරෝහිතයාගේ අනේ මේ සත්ත්ව ඝාතනයට යන්නේ මොනතරම් පාපයක්ද මෙච්චර කල්පනා කරන් යන්නේ කියලා දොස් කියුවා පස්සේකින් රජුගේ අඬ දාගෙන අතිමල් ලගන වාගේ ගියා දේපළ ආරාමයේ රජෙකුට ඇවිල්ලා රජුගෙන් කතා කරගන්න බැ දැන් ඉතින් රජුගෙන් කිඹලාගෙන ඉන්නවා. ඉතින් දෙවියන් වහන්සේ කියලා ස්වාමීන් මේ රජුගෙන් මහා බයක් කියලා. පස්සේ මොකක්ද ස්වාමීන් කියනොත් දූසයෙන්නේ සෝපිය මහා නපුරු ගෝකාවක් යන මාළිගාව යටි. පොරව යටි මේ කාවේ දෙකයි තවත් බයයි. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක මේ රජුවන් අනතුරක්වත් සාගතනතුරක්වත් සාධ්‍ය කනතුලක්වත් නෙමෙයි. ඒක මේ ලෝකමු නරකේ අවුල් කිද්දා යටට බැහැලා අයමත් කිද්දා කවුරු උඩට බැහැලා අවුල් 60,000කින් යාරු 400ක් මූණින් මූණ දැක්ක වෙලාවේ කියාගන්න දෙයේ කතාවක්. ඒක දැක්විවන්නේ එකවර දැක්ලා කිව්වාම ඉස්සරේ යවවා. කොහොමද ඉස්සරේ? ඒ යාරු 400 පෙර බොහෝම ධනවත් සිටුවරු. ඒ කාලේ බුද්ධාගමක් තිබුණේ නැහැ. ඔද කල්යාණ මිත්‍රා පැතිගුණේ නැහැ. සත්‍යඥයන් වහන්සේ නැහැ. ඉතින් මේ අතර දෙනා කතා කරලා අපි මේ වස්තුවේ මොකද කරන්නේ? ඉතින් ඒක අපිට ගන් දෙමු. ඒක පිළිගත්තේ නැහැ. එලා අපි ලැබුම් ගැවුම් වාටි දෙමු. ඒ සඳහා අතුතු කරමු. ඒත් නැහැ. ඉතින් ඔහොම ගියේ තමයි මේ අතර දෙනාම තීරණය කළ මහා නපුරු යෝජනාව. මුදල් වලින් කරන්න බැරි දෙයක් නැහැ කියලා අපේ අර කල්දාර්ශනයේ මේ තේරුම් තිබුණා. අන්තිමේ හතර දෙනාම සාල් ධනත් සංදේ හේගෙන ඉඳලා ලෝකුණ අරට උපන්න. ඉතින් අවුරුදු 60,000 කින්නේ දැක් මොනේ යන්නේ උඩ තේනකොට. ඒකෝ මේ තුන් හතර දෙනා කියන්නේ ගියේ කතාව කියාගන්න බැරුව එකක්ුණයි එක එකට කියෙවුවා. දුස්සෙන්නේ සෝ. කලින්ම කියලා කිව්වා ජීවිතං අජීවෙම මේ සත්‍යෙ නදා නම් වතේ විද්‍යමානේක භෝගේතු දීපන්නා කම්ම අතෙනු අනේ අපි බොහෝම ධනවත් වෙලා අපිට පිටිපත් කරගන්න බැරි වුණානේ අපි කොහොම දුක් ජීවිත යන්නේ මේ කරලා තියෙන්නේ අද ඒක විපාක වෙනවා කියලා කියන්නේ දැන් කියේ සේ කියන වචනේ කියපේ කෙනා ශක්තිවත් ප්‍රහාසාමි පරිදි ගාථා කියන්නේ කියා කවුරු 60,000ක් අනේ අපිට ගත වුණානේ කවදාම මේකෙන් ගොඩ එන්න දෝ කියලා කතා කරන්න ගියේ. තුන්වෙනි කෙනා කියුවා ලක්ෂ්‍යන්තෝ කුතුවන්තෝ ලක්ෂ්‍යන්තෝ ප්‍රතිජීවිතී. උන් කියාගෙන ගියා අනේ මේ කෙලවරක් නැහැ මේ දුකේ. සාන්තියේ කෙලවර වෙන්නේ කියන ඒක නැත්තම් දුක් වචනයක් කියුවා. හතරවෙනි කෙනා කියුවා සෝවන්නෝද ඊතෝගත්වා යෝනිලග්ගාන මනසින් වදන්නෝ සීල සම්පන්නෝ ආමි කුසලං බව අනේ මම නැවතනම් මනස ලෝකෙට ගියොත් බෝද සත්‍යව නුවන් කීකවාගෙන දන් දෙන්න ඕනේ සීල රකින්න ඕනේ ගොඩක් කුසල් කරන්න ඕනේ කියලා කියාගන්න කිව්වා ඒ රකින්න කිව්ව බලන්න මේ අතර දෙනාගේ සාකච්ඡාවක් වශයෙන් යන රජුනන් මුණ අපරයාදයක්ද එනකොට රජුනන් අවදුණා රජුනන්ගෙට බය අඩුණා එතකොට කිව්වා මේ මට ඊට හරිම දිගයි මේ ආග රාත්‍රියේ දිග බව මේක සඳහන් කරලා නැහැ කිව්වා එතකොට අනුමනුෂ්‍යයත් ඇලියටම ආවා එලිසගල කියවා ස්වාමීන් මට මේ යොදුන දෙකට වුණේ ඊටත් ඉතින් මේ දෙන්නගේ වචනේ දැන් ඉතින් උත්‍රජානාති දෙලේ මේ කුජිලා සම්පූර්ණ කරන්න බෑනේ මේ දෙන්නගේ මේ වචනේ මිස්යෙන් අර තවකගේ කියනවානේ බාල වර්ගේ මුරුමු ගාතාව ඒකා ජාගරතෝ රක්ති ඒකං සංසත් යෝජනං ඊගෝ බාලානං සංසාරෝ සත්තමං අවිජානත ඉඳමරන්නාට රාත්‍රියේ දිග බව රැටේනවා ගමන් හේත ඇත්තාට යොදුන දිග බව රැටේනවා අනුවණයාට මේ සංසාර දිව. සත්‍යාර්ථයේ නොදන්න අනුවණයන්ට සංසාර දිගයි කියන එක පාදා ධර්ම දේශනා කරා මොකද උනේ? අර මරණීය ධර්මයේ නිලිමෙහිච්චේ කුජලයා සෝවාන් මාර්ගඵල නිවන් දැකුවා. බොහොම ළඟට එදා ආපු ගමන එයාට පිළිදෙ උනා. කවිතුමාද ධර්මයේ තේරුම්ගෙන අර සතුන් නිදහස් කොට ඒ පාපේ නැත මිදුණා. ගුරුවරයෙක්යන් ගාලුණා. දැන් මේ ප්‍රයෝගයේ පැහැදිලි වෙනවා අර ඇහෙන් දැකන අරමුණ නිසා මොනතරම් කාමරාග සංයෝජන ආවද තරහායාව ප්‍රතිග සංයෝජන ආවද මාන්නය දෘෂ්ටිය ඊළඟට පරාමාස දැන් අර යාග කරන්නේ මේ ඊළඟට පරාමාස නිසානේ ඒ වගේම භවදාග ඒ වගේම ඊර්ෂ්‍යාව මාත්‍රි අවිත ඔක්කොම පහල වුණා මෙන්න මේ වගේ තමයි නූපන්න සංයෝජන අසත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා ලැබෙනවා අසත් ධර්මයේ ඇසීම නිසා ලැබෙනවා පහළ වෙනවා අයෝනිසෝ මනසිකාර නිසා ඇති වෙනවා ඒකම අසත් මේ අයාපත් පිළිවෙත් අනුගමනය කිරීම නිසා සංයෝජන පහළ වෙනවා එතකොට මේව නැති වෙන්න නම් සත්පුරුෂ සංවේවණයම ලබන්න ඕනේ සත් ධර්මයේම අහන්න ගන්න අනුගමනය කරන්න ඕනේ සබ්බර්මයේ අනුව භූමියක කල්පනා කරන්න තෝනේ ඒ වගේම යෝනිසෝ මනසිකාරය වගේම යහපත් ප්‍රතිපත්තියක මෙදෙන්න තෝනේ මෙන්න මේ ධර්මතාවක අනුගමනය කරනකොට උපන්නා වූ සංයෝජන යටපත් වෙනවා සදාංග විස්පම්බන වශයෙන් ඒවා සම්පූර්ණ ප්‍රහාණය වෙනවා මාර්ගඵල ප්‍රතිලාභය ඉතින් මේ දීර්ඝ සංසාරයේදී මේ සහගෙනාගෙන නැත්තම් සංයෝජන 10න් දැනලා තමයි අපි සෑම දිනම ආයේ. එයා පිළිගන්නේ බැරි නම් බ්‍රහ්ම ලෝකෙත් අපි ගිහින් තියෙනවා. අරූප ලෝකවලට ගිහින් තියෙනවා. මේ බැඳුම් ඇතුමයි අපි මේ දැන් ඔයක ගියේ. අයමත් මේ බැඳුම් වලින් බැඳි වැඩි තමයි සතර ආයේ. දැන් ඉතින් මේ බන්ධනයන්ගේ මත මිදුණු ලෝකුරා බුදුරජාණන් වහන්සේ අපට සම්මුඛ වුණා. ඒ සරුවක් යන වාසේ දේසෝ සුවිසුද්ධ ධර්මයේ නිසා අපි බුදුරජාණන් වහන්සේ දැක ගන්නවා. ඒ සරුවක්යන් වාසයේ සංයෝජන පාඨයෙන් මත මිදුණා. අපි ඒ සරුවක්යන් වාසයේ සරණ ගියේ ශ්‍රාවක පිරිසක්. ඒ සරුවක්යන් වාසයේ අනුගමනය කරන අනුගාමක පිරිසක්. ඒ සරුවක්යන් වාසයේ පිහිට ලැබෙන පිරිසක්. ඒකයි ඒ සරුවක්යන් වාසයේ දෙතු සුවිසුද්ධ වූ මේ ධර්මයේ කාරු සත්පුරුෂයන් ආශ්‍රය කරමු. සත්‍යඥානයෙන් ශ්‍රවණය කරමු. යෝනිසෝ මනසකාරී කනෝම නෝනේ කල්පනා කරමු. එවගේම සංඥා ප්‍රතිපත්තිම අනුගමනය කරමු. ඉතින් අනුගමනය කරමින් ඇතෙන් රූප දකිනී, කනේ ශබ්ද දකිනී, නාසයෙන් ගඳ සුවඳ විඳිනී, දිවෙන් රසණී රස විඳිනී, කයෙන් ස්පර්ශ විඳිනී, පිටින් අරුමු ගන්නේ තම තැනකදී වාසේ බුදුරජාණන් වහන්සේ දෙතු දේශනේ කියනුව අර සමත වශයෙන් හා විපස්සනා වශයෙන් අනුස්මරණය කරමින් ආවජන කරමින් ඒ ලැබෙන ලැබෙන සෑම අරමුණකදීම කුසාසිත පහළ වෙන්නේ නිකං කුසාසිත නෙමෙයි මාර්ගඵල නිවන් සුව ලබන්නේ හේතු වෙන බෝධිපාක් ධර්මයන් ගැන කුසාසිත පහළ වෙන්නේ සුදුසු හැටියට අපි සිත පුරුදු කරගන්නේ දැන් මේ සීල භාවනා පිළිවෙත් පුරීමෙන් අපි සිද්ධ කරන්නේ මේකයි බුද්ධ පූජා කිරීමෙන් ධර්මයෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් තම ආගමික පිළිවෙතකින් සිද්ධවන්නේ මේ කියන සංයෝජන නූපදලා ඇටියට අපේ සංසාරෙ පිරිසුදු කර ගැනීමයි මේ පිරිසුදු කර ගැනීමේදී යම් කිසි දවසකදී අපේ සංසාරයේ පහළ වෙන ධර්ම ශක්තියේ මුදුන්පත් වූ අවස්ථාවකදී අපට පුළුවන් වෙනවා මේ සදංග වශයෙන් විස්කම්බන වශයෙන් ප්‍රමණක් නෙමෙයි සමුච්ඡේද වශයෙන් සතර මග නුවණින් මේ සංයෝජනේ පිළිමෙද තමලා විසංයෝජන කියන ත්‍ර්ථයේ පස්වන බුද්ධාමේ මහෝත්තමයන් වහන්සේලා නිදහස් නිවිතර තේසනන වදාළ අප්‍ර අමා මහ නිවනට පත් වෙන්න අපට වාසනා උදාපත් වෙනවා. එනිසා දීර්ඝ කාලයක් තිස්සේ විෂයසන්තේ කල්පලක්ෂයක් තිස්සේ බෝධි සම්බාර පුරන බෝධි පාක් ධර්මයන් පුරන බෝමුදාරා වැනේදගෙන මාන පරාජය කරමින් මේ දස සංයෝජන ජයගත්ත අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිතින් කයින් වචනින් අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. සවලෝස්තුරා ධර්ම ධාතු වෙතද සංඝරත්නයටද අපේ නමස්කාරය වේවා. අපටත්ේ බුදුරජාණන් වහන්සේ කොරමලා දෝතුන් ආර්ය සත්‍ය මාර්ගයට අනුව මේ උතුම් සතන් පිළිවෙත් කියන්නේ ඉහිහෝ සැවිදෝ හෝ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරමින් ඊවැඩෙන් පියවර මේ ගත සංයෝජනා උපක්‍රේත සදා පන්සීය ගැනගෙන ඉදිරිගේතම ගමන් කරන මෙලව ජයගෙන පන්ඩෝ ජයගෙන සතර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව මම කරගිවන් සුව සාක්සාත් කරගන්න අපට ශක්තිය බලයේ ධෛර්යය වීර්යය ආරක්ෂාව ආශිර්වාදය සතිය සමාධිය ඥානෙ ගුණය ඡන්දේ චිත්තේ විරේ විමසාවද ලැබේවා රැඳේවා කියා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. දැන් අද දවසේදී ගෞරව සම්ප්‍රයුක්තව මේ ස්ථානයේ පැමිණියා. තෙල්මල් පහක් සොඳු දෙන්නාට පූජාවක් සැගෙන පැමිණියා. ඒ වගේම බුදු පුණ මාවාචනා කරමින් කුංචිත පාදවාගෙන බුද්ධ පූජාව, බෝධි පූජා කරද්දුවා. ඒ වගේම ස්වාංග ලේලාවක ධර්මානුශාසනයකට සමන් දුන්නා. මෙතකින් අපි රැස්පත් කරගත්ත මේ කුසල සම්භාර ධර්මය අපට මේ ධම් පැලසිල්ල ලැබෙන්නේ බුදු සසුනේ ඉඳලින් අනාගතයේදී අවුරුදු 5000ක් තිස්සේ තෝ 15වල තැනට පිටසෝ පිණිස ගෞතම සම්බුද්ධ ශාසනයේ නොපිරිහි එවාගෙම අපුදානවි විදුලමින් ලැබෙනෙහි අපරාජිත විරාජිතව සියලුම මිත්‍යා මත ඛණ්ඩනය කරමින් ආතේ උදාවන සූර්ය මණ්ඩලයෙන් මේ දීප්තිමත් ශ්‍රී ලංකා දේශයේ අනිකුත් මේ බෞද්ධ රටවල නිර්මලව පවතිනවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒක සාසන කාර්යකාරී සහ සංඝ පිතෘන් වහන්සේලා ප්‍රමුඛ බුද්ධ පුත්‍ර මහා සංඝරුවනට මේ බුදු සසුන ආරක්ෂා කරගැනීමේ ශක්තිය බලය අපරැක් කරගන්න මේ කුතර ධර්මයන්ගේ ශක්තියෙන්ද ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එවැගේම අප සෑම දෙනා නමින් බබාවක් ප්‍රාර්ථයන්තා පෞද්ගල ගුරුවරු බංගිස්ත්‍රාණී මෙතුච්චේ සමතමේ කුණලාභයක් වේවා. දෙකින් දෙලින් මේ සෑම දෙනාද බව සංසාරයේ සුගති සැපක් විඳින්න පාරමී පුරා සතු භෝජයෙන් අමරමහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් සිද්දෙම. එතෙන් සාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ලිච්ඡ දේවතා මණ්ඩලය සාගරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රී චිත්ත ප්‍රසාදයෙන් ඇති අනුමෝදන් සම්බුදු සසුනට රාමේ බෞද්ධ ජනතාවට මාතක රෝහණයට මේ පූජා ස්ථානයන්ට මේ මෞඛ්‍ය දෝදරු සැනට දේව ආරක්ෂාව සඳහා දෙත්වා සතු බෝධුවෙන් සාස නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රී චිත්ත ප්‍රමුඛම චිත්තවත් නැදවත් සාහිත්‍යවත් සෑම සත්‍යයන්ට මෙම පූජන ස්ථාන වාසීන්ට රාජ්‍යම අවශ්‍ය ගමන කරේ ඔස්ට්‍රේලියා මහා දේශයේ තේ ශ්‍රී ලංකා දේශයේ ජම්පුත්තේ මහා ලෝක ධාතු වාසීවද දසදිසා වාසීවද සමස්ත ලෝක සත්‍යයට මේ පෙර ලැබේවා. සියලු සත්ත්වෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දරුවන් කරණයේත්වා, අප්‍රමාද වේවා, ගත පාරමී පුරක්වා, ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් සිත් ප්‍රබුදු. පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලානි සංස බලයෙන් සමට දෙලව ජයගෙන පැතුව බෝධියන් අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා. ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.